එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළෙන් ජනතාවගේ පැත්තේ හිටගන්න බවට ඡන්ද ඉල්ලපු අපේ ආණ්ඩුවට ගිහිල්ලා අමාත්‍ය ධූර රාජ්‍ය අමාත්‍ය ධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර දරන සියලු දෙනා ජනතාවට පීඩනය පටවනවට තමුන් විරුද්ධ නම් තමුන් පත් කළ ජනතාවගේ පැත්තේ හෘදයේ සාක්ෂියට එකඟව ඉන්නවා නම් මේ අයවැය විශ්වාස භංගයේදී විශ්වාස භංගය ජයග්‍රහණය කරවීම සඳහා රවි කරුණානායකට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න පෙළ ගැසෙන්නේ කියන ඉල්ලීම අද දිනේදී අපි පාර්ලිමේන්තුව ඇතුලේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මුණ ගැසීලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා.